අනිත් එක තමයි අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපේ හිතට එක ලොකු සංවේගයක්. අන්නේ සංවේගය දුරු කර ගන්නටයි අප මේ පින්කම් විශේෂයෙන් සිදු කරන්නේ. ස්වාමීන් වහන්සේලා දකිනකොට, බණහනකොට, ඒ වගේම දාන ආදිය පූජා කරනකොට, පින් අනුමෝදන් කරනකොට අර මියගේ ඥාතිවරයා ගැන අපේ හිතේ සංවේගයක් තියෙනවා නම් අපට අන්නේ සංවේගය අඩු කර ගන්නටත් පුළුවන්. මෙන්න මේ කාරණා දෙකම සඵල කර ගන්න තමයි අපි මේ වගේ පින්කම් සිදු කරන්නේ. ඉතින් කෙනෙක් මිය යෑම අපින් වෙන්වීම අපි සාමාන්‍ය සැලකන්නේ අවමංගල්‍ය කාරණයක් කියලා. නමුත් බෞද්ධයන් වන අපේ ලක්ෂණය තමයි ඒ අවමංගල්‍ය කාරණා අපි මංගල කාරණා බවට පත් කරගන්නවා. දැන් කෙනෙකුගේ මරණය අවමංගල්‍යයක්. නමුත් අපි ඒක බ්ලෙසින් එකක් කරගන්නවා. මොකද බ්ලෙසින් එක? ධර්ම ශ්‍රවණය කිරීම බ්ලෙසින් එකක්. කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා, ඒ තමයි මංගල මුත්තමන් කියලා කියනවා. සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම, ඒ වගේම ධර්ම සාකච්ඡා කිරීම මංගල කාරණයක්. ඒ වගේම ධර්මචර්යාව, ධර්මයේ හැසිරීම මංගල කාරණයක්. සමනානංජ දස්සනං, ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. දානංජ ධම්මචර්යාච, දන් දීම, ධර්මයේ හැසිරීම මංගල කාරණයක්. ඒ වගේම කතඤ්ඤුතා, කලගුණ සැලකීම, ඒක මංගල කාරණයක්. මෙන්න මේ වගේ එක අවමංගල කාරණයක් පාදක කරගෙන අපේ බුද්ධිමත්ත හැටියට අපේ මංගල කාරණා බ්ලෙසින්ස් ගානක් සිදු කරනවා. මෙන්න මේක තමයි බෞද්ධයන්ගේ ජීවිතයේ තියෙන ලක්ෂණය. එනිසා ජීවිතේ යන හැම අභියෝගයක්ම අපි හොඳ පැත්තට හරව ගන්නවා. මේක ඉතාම වැදගත් දෙයක්. අපි හැමදෙයකින්ම ජීවිතවල නොයෙක් විදිහේ කරදර සංකටළු වෙනවා. ලෙඩ දුක් වෙනවා, වියෝවීම් වෙනවා, නොයෙක් ආකාරයේ දුක් කරදර අපේ ජීවිතවලට එනවා. නමුත් අපි දක්ෂ වෙනවා ඒ හැම දෙයක්ම හොඳ පැත්තට හරව ගන්න. මෙන්න මේක තමයි බෞද්ධ ජීවිතයේ ලක්ෂණය. අනේ නිසා අද ඔබ ඒ පියතුමා වෙනුවෙන් ඇති වෙච්ච සංවේගය දුරු කිරීම සඳහා මේ වගේ මංගල කාරණා රැස්සක් මේ නිවසේ සිදු කරන අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීම අපේ ජීවිතයේ අතිශය වැදගත් කාරණයක්. ධර්ම ශ්‍රවණය කිරීමම විමුක්තායතනයක් විදිහට සලකනවා. අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් විදිහට. බොහෝ විට ධර්ම ශ්‍රවණය කළ ඉවරුණාම බොහෝ දෙනෙක් අහනවා, හරි මේ කරුණ අපට හොඳට තේරෙනවා. නමුත් මේක පුහුණු කරන්න අපි කොහොමද පොතනින්ද පටන් ගන්න ඕන කියලා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් මේ. නමුත් වෙනතනි ධර්ම ශ්‍රවණය කිරීමම තමයි පටන් ගැනීම කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමත් මංගල කාරණයක් විදිහට සැලකෙනවා. ඒ නිසා එතෙන්දි තියෙන වැදගත්ම දේ තමයි ඒ ධර්ම දේශනාව පුරාම අපේ හිත ඒ සඳහා සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙනට ඕන. මුළු බුදුදහමම ගත්තොත් සම්පූර්ණයෙන්ම දේශනා කරන්නේ ඊටාම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය. අනේ සතුටෙන් ජීවත් වෙන ක්‍රමයේදී අප විසින් කළ යුතු දේවල් තමයි ධර්මය තුළ සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් නොයෙකදී අනුශාසනා කළ තියෙනවා. නමුත් ඒ සියලුම දේශනා වචන දෙකක් තුළ ගොනු කරන්න පුළුවන්. ඒ තමයි එකාතකින් මෛත්‍රී භාවනාව, අනිත් එක සතිමත් බව, loving kindness and mindfulness. මෙන්න මේක තමයි බුදුදහමේ මූලික වශයෙන් අපට ප්‍රැක්ටිස් කරන්න තියෙන කාරණා දෙක. එනිසා මේ ධර්ම දේශනාව පුරාම ඔබේ ඇස් දෙකට යම්කිසි කෙනෙක් පේනවා නම්, ඔබේ දෙසවන් වලට යම්කිසි කෙනෙක් හඬක් ඇහෙනවා නම්, ඔබේ හිතට යම්කිසි කෙනෙක් මතක් වෙනවා නම්, අන්නේ හැම වෙලාවෙම මේ කෙනා සුවපත් වේවා, සුවපත් වේවා කියන සිතුවිල්ලකින්. දෙවනි කාරණය තමයි සතිමත් බව. මේ අවස්ථාවේදී ඔබේ හිතේ ස්වභාවය මොකද්ද කියලා බලගන්න. හොඳට හිතගෙන මේ වෙලේ අවධානයෙන් ඉන්න. ඔබේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, ශරීරයට වේදනාවක් දැනෙනකොට හොඳට බලන්න මේ වෙලාවේ හිතේ තියෙන සිතුවිල්ල මොකද්ද කියලා. හිතේ යම්කිසි කෙනෙක් ගැන අමනාපයක්ද, නැත්නම් මෛත්‍රියක්ද, යම්කිසි දෙයක් ගැන ආසාවක්ද, යම්කිසි කෙනෙක් දෙයක් පිළිබඳව පරිත්‍යාගයක්ද, නැත්නම් අවසාන වශයෙන් තමන් ප්‍රඥාවෙන්ද ඉන්නේ, අවිද්‍යාවෙන්ද ඉන්නේ කියන කාරණේ. තමන්ගේ හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න. විශේෂයෙන් බලන්න තියෙන්නේ අපේ හිත මේ වෙලාවේ ප්‍රඥාවෙන්ද තියෙන්නේ, අවිද්‍යාවෙන්ද තියෙන්නේ කියන කාරණේ. මේක ඉතාම වැදගත් කාරණයක්. අවිද්‍යාවෙන් කියලා කියන්නේ අපේ ඇහැට රූපයක් පේනකොට ඒ බාහිර පේන රූපය මේ වෙලාවේ ඇත්තටම තියෙන දෙයක් විදියටද ඒ රූපේ ඊට සල්ප මොහොතකට කලින් ඇසට පතිත වෙලා නිරුද්ධ වෙච්ච මොහොතක මම ඒක තේරුම් ගන්න අවස්ථාවේදී ඉන්නේ කියලා බලන්න. බාහිර රූපයක් ශබ්දයක් ඔබේ ඇසට කනට පතිත වෙනකොටම ඒක වර්තමානයේ තුල රූපය පතිත වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නකොට ඒ රූපේ නිරුද්ධ වෙලා තේරුම් ගන්න නිතරම මනෝවිඥානය. ඔබ මේ වෙලාවේ මේ බණ කියන හාමුදුරුවෝ බලාගෙන ඉනකොට ඔබට හිතෙන්නේ වර්තමානයේ මේ ඇහෙන් දකින්නවා කියලා. වර්තමානයේ තුල ඇහැට රූපය පතිත වෙනවා, වර්ණ රූපය පතිත වෙනවා. හැබැයි ඔබ හඳුනා ගන්නකොට නිතරම හඳුනාගන්නේ ඒ ඇසත් රූපයත් චක්කු විඥානයත් නිරුද්ධ වෙච්ච අවස්ථාවක මනෝවිඥානය. මේක තමයි යථාර්ථය. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන ලෝක යථාර්ථය. අප කැමති වුණත් නොවුණත් අපි දැනගෙන හිටියත් නොදැන හිටියත් මේක තමයි යථාර්ථය. අපි නිතරම පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා. මේක තේරුම් ගන්න. අපි කැම ටිකක් කනකොට අපි පිඟාන දිහා බලාගෙන ඉන්නේ කැම කන්නේ. අපේ කටට රසයක් දැනෙනකොට අපට හිතෙන්නේ ඒ රස දැනෙන පිඟානේ තියෙන කැම කියලා. අපි පිඟානේ කැම ටිකක් දාගෙන කනකොට අපට නිතරම හිතෙන්නේ මේ වෙලේ රස දැනෙන පිඟානේ තියෙන කැම ටික. පිඟානේ තියෙන කැම ටික දිහා බලාගෙන තමයි අපි කටේ දිවේ රස විඳින්නේ. ඇත්තටම ඔබට මේ වෙලාවේ දිවට රසයක් දැනෙනවා නම් ඔබට රස දැනෙන පිඟානේ තියෙන කැමද? ඔබට රස දැනෙන පිඟානේ තියෙන කැමද? ඔබට රස දැනෙන පිඟානේ තියෙන කැම නෙවෙයි. මීට කලින් පිඟානේ තිබෙච්ච කැම හැබැයි ඔබට රස දැනෙන්නේ මේ වෙලාවේ කටේ තියෙන කැම. කෙලත් එක මිශ්‍ර වෙලා අර දත් වලින් හපපු කැම ටිකේ රසය තමයි ඔබට මේ මොහොතේ තියෙන්නේ. නමුත් ඔබට කවදාවත් හිතල තියෙන කැම ටිකේ රස දැනෙනකොට කටේ තියෙන කැම ටික මතක් කරලා තියෙනවද? නිකන් හරි කියන බලන් ජීවිතේ එක දවසක් හරි මතක් කරලා තියෙනවද? ඔබ කටේ කැම ටිකක් රස දැනෙනකොට ඒ රස දැනෙන්නේ මේ වෙලාවේ කටේ තියෙන අර කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කැම ටික කියලා ඔබට ජීවිතේ එක වෙලාවක් හරි මතක් කරලා තියෙනවද? නැහැ නේද? අපි හැමදාම හිතුවේ කැම ටිකේ රස විඳිනකොට රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කැම ටිකේ කියලා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. අපි මේ වෙලාවේ ඇසට රූපයක් දැකලා සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන එක අර කටේ තියෙන කැම ටික රස විඳිනකොට අර පිඟානේ තියෙන කැම ටික බලන රස විඳිනවා වගේ දෙයක්. සතුටු වෙනවා වගේ දෙයක්. එතකොට බෞද්ධ ජීවිතය කියන්නේ ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට මනස තිබීම, මෙන්න මේ දෙක මයින්ඩ්ෆුලි වාසය කිරීම. All the doctrines that the Buddha explained for 45 years can be summarized into two qualities. They are, in one side, we should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. When we practice loving kindness meditation, we develop four sublime states. Metta, Karuna, Mudita, Upekkha. This is the way how we make Brahma realm in this human life. If a person can practice these four qualities, loving kindness, compassion, sympathetic joy, and equanimity, if we can keep our mind in these four qualities, it means we are like Brahma beings who are in the Brahma realm. On the other side, we practice mindfulness. Mindfulness means being aware of our body and mind. Especially, we are aware of our mind. What happens to our mind at this moment? When we see something, when we hear something, when we smell something, when we taste something, what happens to my mind? When we see something, we immediately look at outside and our mind is fixed in the outside material world. We can contact something through our eye, but when we understand it, the very first experience, our eye forms I consciousness, everything has ceased without remaining anything. This is the reality whether we like or not, whether we know or not. If we can keep our attention in this reality, we have liberation. If we are ignorant, it means our mind depends on the outside material world. If you are mindful and wise, we are fully aware of our mind. As soon as we experience something through our senses, we immediately look at inside, that is inside meditation, vipassana bhavana. In this sermon, if you can keep your attention in this reality, this is the way how we practice our mind. If you keep your attention in this reality, mindfulness, it means you are practicing Dhamma. When negative thoughts come to your mind, you are shy. Why? You are ignorant. Nobody or nothing can make you angry or lustful. Nobody or nothing can bring you suffering or happiness. We make suffering or happiness in our mind because of ignorance. This is the practice. When we go to the deeper level in Buddhist practice, we have to practice only one thing, which is mindfulness. Being aware of our mind, keeping our attention in this present moment, if we can live wisely, this is the way how we practice Dhamma. This is the way how we give the highest value to our life. පින්නතුනි අපට අපේ සමස්ත ජීවිතය පුරාම අපට ප්‍රැක්ටිස් කරන්න තියෙන කාරණා දෙකයි. එක අතකින් මෛත්‍රී භාවනාව, අනිත් අතෙන් සතිමත් බව. මෛත්‍රී භාවනාව කොයිතරම් දුරට අපි පුහුණු කළ යුතුද? යම් කෙනෙක් දකිනකොට ඒ දකින තැනැත්තා අපේම දරුවෙක් විදියට බලන්න හුරු වෙනවා. බොහෝ විට අපේ දරුවන් ගැන විතරයි අපට එහෙම කල්පනා වෙන්නේ. නමුත් ඕනෑම කෙනෙක් දකිනකොට තමන්ගේම දරුවා කියන හැඟීමෙන් බලන්න පුළුවන් විදියට මනස හුරු නොදී අපට ඒ කෙනෙක් දිහා දැකලා කවදාවත් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. කවදාවත් අපට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. කවදාවත් අපට රාගයක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඔබේ දරුවෙක් දිහා බලලා ඔබට රාගයක් හටගන්නවද? ඒ දරුවා කොච්චර ලස්සන හිටියත්, කොයිතරම් ඇඳුම් ඇඳලා හිටියත්, කොයිතරම් ඇඳුම් අඩුවෙන් හිටියත් ඔබට කිසි දවසක තමගේ දරුවෝ වෙන රාගයක් හටගන්නේ නැහැ. පින්නතුනි මේ මට්ටමට මනස දීනු වෙනකොට අපි මනසින් ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ යනකොට පින්නතුනි ලිංග ભેදයක් නැහැ. ධ්‍යාන ලබාගෙන යම් කෙනෙක් බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකේ ගෑනු අය පිරිමැය කියලා වර්ග දෙකක් නැහැ. ඔක්කොම එක සමානයි. ඇයි ඒ අයගේ කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්ද නීවරණ දුරු කළා. කාමච්ඡන්ද නීවරණය දුරු කරන මට්ටමට එනකොටම ලිංග ભેදය අවසන් වෙනවා. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ජෙන්ඩර් එක අවසන් වෙනවා. එතකොට මනුස්ස ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය තමයි බුදුදහම දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි අපි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා නම් අපි රහතන් වහන්සේලාත් එක්ක එකට වාසය කරනවා වගේ. ඉතින් බිනුතුනි සමස්ත ජීවිතේ පුරාම ඔබේ ජීවිතයට ඔබ වටිනාකමක් ලබා දෙනවා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථා දෙක තුල උපරිම ඔබේ හිත තියාගන්න. අපි එදිනෙදා කටයුතු කරන දේයි ධර්මයේ හැසිරීම අතර වෙනසක් තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්. මේ කාරණේ ගැන හොඳට අවධානය යොමු. අපි දෛනික ජීවිතයේ කටයුතු කරන දේවලුයි ධර්මයේ හැසිරීම අතර වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? අපි එදිනෙදා යමක් කරනකොට අපට සතුට තියෙන්නේ ඒ වැඩේ කළා ඉවර වුණාට පස්සේ. දැන් මරන් විභාගයක් ගන්නකම් අපි ඉතින් හරිය දුක් වෙනල විභාගේ ලියනවා. අපි ඊටගෙන විභාගලේ නිර්මාණ පස්සේ සතුට කියලා. දැන් කුඩා දුවේ කෝපයක් කියපු දෙයක් කියනවනම් බඩ ගන්න කාලේ හිතනවා දරුවා ඇවිදිනකොට සතුට තියෙන කියලා. ඇවිදිනකොට හිතන දුවනකොට ඒ කියලා. ඊට පස්සේ හිතන ඉස්කෝලේ බාර දුන්නට පස්සේ කියලා. ඊට පස්සේ හිතන කොලෙජ් ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතන යුනිවර්සිටි ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතන රැකියාවක් ගත්තට පස්සේ කියලා. ඊට පස්සේ හිතන දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ කියලා නේ. ඔය ටික ඔක්කොම කලියරනකොට දරුවා ගෙදරවත් නැහැ. අපි සාමාන්‍ය ජීවිතය කරන දේවල් වලදී අපි හැමදාම හිතන් ඉන්නේ සතුට තියෙන්නේ යම් කිසි වැඩක් කළේ ඉවරවට පස්සේ කියලා. දැන් සතිය වැඩ ටික කරනකම් අපි හිතන් ඉන්නේ සතියන්තයේ සතුට තියෙන කියලා. ලෝන් වීකෙන්ඩ් එකක් එනකොටම හිතන්නේ සතුට තියෙන ගෙදරින් පිට ගියාමයි කියලා. අපිට ගෙදර සතුට නැහැ බොහෝ විට. අපි හිතන් ඉන්නේ ගෙදරින් පිට දැනගෙන ගියොත් සතුට තියෙන කියලා. නමුත් වෙනොත්ින අපි වැඩිපුරම සතුට විඳින දේ අපේ නිවස වෙන්නට ඕන. අපේ වාහනේ වෙන්නට ඕන. අපි වැඩ කරන කාර්යාලේ වෙන්නට ඕන. එහෙම වෙන්නට නම් තමන් ඉන්න ගෙදර ලස්සන මල් ගස් තියෙන්න ඕන. තමන්ගේ අතින් වගා කරපු මල් හැදෙන ගස්, ගෙඩි හැදෙන ගස් තියෙන්න ඕන. හැබැයි ඔය බලන්නටත් ඕන. ඒ තමන් හදපු මලක්, ගෙඩියක් තමන්ට පේන ගෙදර මේස ළඟ තියෙන්නටත් ඕන. සතුට විඳින එක නෙමෙයි පිනතුනේ. ඒතර මෙන්න මේ දේවල් අපි කරනවා නම් අපේ ජීවිතේ වැඩිපුරම සතුට තියෙන්නේ අපි ඉන්න ගෙදර. අපි බොහෝ වෙලට සතුට හොයාගෙන යන්නේ පිටස්තර තැනකට යන්නේ ඈත ප්‍රදේශයකට යනවා අපි. හැබැයි ගියාට පස්සේ ආයේ ඒක ඉවරනකොට හිතන්නේ මොකද්ද? අනේ ගෙදරට ආවට පස්සේ තමයි සැනසීම තියෙන්නේ කියලා ආයෙත් ගෙදර පැත්තට ඩ්‍රයිව් කරනවා ආනි. දුර යන්නේ යන්නේ හිතන් ඉන්නේ ඈතේ සතුට තියෙන කියලා ඈත ගිහලා ඉවරනකොට පස්සේ මොකද හිතෙන්නේ? අනේ කවද නම් ආයේ ගෙදර යන්නද? ගෙදර ගිහිල්ලා ටිකක් රෙස්ට් එක ඊට පස්සේ රෙස්ට් කරන්න ගෙදර ඇවිල්ලා. පින්නතුනේ මෙන්න මේක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ ලක්ෂණය. මොකද්ද? අපි හිතන් ඉන්නේ යම් කිසි දෙයක් කරනවා නම් අන්නේ දෙය කළා ඉවර වුණාට පස්සේ සතුට තියෙන කියලා. මේකට තමයි ධර්මයේ සඳහන් කරන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. ලෝකේ හැමදාම අතෘප්ති කරවයිනේ දැනට කරන දේ ගැන සැහිමක් නැහැ. නිතරම හිතන් ඉන්නේ දැන් කරන වැඩ ටික කළා ඉවර වුණාට පස්සේ සතුට තියෙන කියලා. හැබැයි අපි හිතන වැඩ ටික කළා ඉවර වුණාට පස්සේ කොහොමද? අපි ඇතැම්ට විස්රාමයක් ගිහිල්ලා වයසටත් ගිහිල්ලා අපේ ශරීරයේ මුගාවක් වෙනස් වෙනවා. අපේ ශරීරයට ඇතැම්ට අලුතෙන් කැලෙත් දානවා. අලුත් උපකරණත් දාලා ඇතැම්විත අපේ ශරීරයට. නමුත් ධර්මයේ හැසිරීමේ ලක්ෂණය මොකද්ද? ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට සතුට තියෙන මේ කරන මොහොතේම පිනතුන. මේකට තමයි සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා කියන්නේ. ධර්මයේ ගුණ කියනකොට අපේ ගුණ දෙකක් තියෙනවා. එකක් තමයි සම්දිට්ඨික. මේ ජීවිත කාලයම එහි ආනිසංස දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වැඩිපුර කාලයක් යන කලින් ඉක්මනටම ප්‍රතිඵල බලන්න පුළුවන්. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු බ්‍රාහ්මණයෙක් සඳහන් කරනවා භාගතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු ඉක්මනින් කටයුතු කරලා ප්‍රතිඵල ලබන දේවල් තියෙනවා. අධ්‍යාපන ලැබන එක, රැකගෙන ආරක්ෂා කරන එක, දූ දරුවන් හදන එක මේව බොහොම ඉක්මනට ප්‍රතිඵල තියෙන දේවල්. හැබැයි එහෙම ප්‍රතිඵල තියෙන දේවල් අතරේ ඔබ වහන්සේ දේශනා කරනවා බොහෝ දීර්ඝ කාලයක් ගිහින් ප්‍රතිඵල ලබන පුළුවන් ධමයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ ලෝකේ කරන අනිත් හැම දේවල් වලම ප්‍රතිඵල ලබන බොහෝ කාලයක් යනවා. දැන් බලන්න ඔබේ දරුවට උපාධියක් අරගෙන දෙන්න ඔබ අවුරුදු 18ක් 20ක් බලන් ඉන්නවා. මේ උපාධි සාතික ගන්නක අඩු ගානේ මාසේ වැටුප ගන්නත් මාසයක් බලන් ඉන්නව නැත්නම් අව මාසෙ සති දෙකක්වත් බලන් ඉන්නව. බුදුරජාන් වහන්සේ සඳහන් කරන මේ ලෝකේ කරන හැම දේවල් වලම ප්‍රතිඵල කාලිකයි. ඒකට බොහෝ කාලයක් යනවා ප්‍රතිඵල ලැබෙයි. නමුත් ධර්මයේ හැසිරීම තමයි ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන තියෙන මාවත කියන්නේ. ඒකටයි කියන්නේ සම්දිට්ඨිකෝ අකාලිකෝ visible results immediately effective. There are some qualities in Buddhism, සම්දිට්ඨික and අකාලික, visible results and immediately effective. When we practice Dhamma, when we practice generosity, when we practice loving kindness meditation, when we practice five precepts, and especially when we practice mindfulness, immediately we can see the results. This is the difference between practicing Dhamma and doing other things in our day-to-day life. එතකොට පින්නතුනි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ මොකද්ද? ඉක්මනටම සතුටෙන් සතුට ලබන සහ ඒ දේ සිදු කරන්දි සතුට වීම. කල්ල ඉවර වෙලා නෙවෙයි සතුට වෙන්නේ. යම් කිසි වැඩක් කරන ගමන් සතුට වෙන්නේ. දානියක් දෙනවා නම් දෙන අවස්ථාවේ සතුටෙන් දෙන්නේ ඒක. පංචශීල රකින්නවා නම් මම මේ පංචශීලයේ කාරණා රකින්නවා කියලා ඒ කරුණ ගැන හිත හිත තමන් ඉන්න පොළවේ. මෛත්‍රී භාවනා වඩනවා නම් මුණ ගැන හැම කෙනෙක්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියන හැඟීමෙන් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා නම් මේ මොහොතේ හිත ගැන බලාගෙන හරිය ලස්සනට මනස හරියට කණ්ණාඩියක් ඉස්සරහට ඉන්නා වගේ මනස දිහා බලාගෙන ඉන්න. ඒකේ ඉහළම රිසල්ට් එක තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තංติ පජානාති වීත මොහං වාචිත්තං වීත මොහං චිත්තංติ පජානාති. The highest way that we practice Dhamma, practicing mindfulness, it means when our mind is ignorant, when our mind is with ignorance, we immediately understand now my mind has ignorance. When mind has overcome ignorance, we understand now I am living wisely. I have wisdom at this moment. How do we see it? When we see something, when we remember something, if our mind is fixed in the outside material world, it means we are ignorant, since the material world has already ceased what we experience. We always understand something through our mind consciousness. When we understand something through our mind consciousness, from I consciousness, everything has ceased. මෙන්න මේ යථාර්ථය තුළ පිනතුනි එක තත්පරයක් ඉන්න පුළුවන් නම් ඒ තත්පරය තුළ අපි ධර්මයේ උපරිම ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ. අන්නේ තත්පරය ටිකෙන් ටික වැඩි කළා. විනාඩිය, විනාඩි 2, විනාඩි 10, විනාඩි 15, පැය 2 බරුව දවස් උම ප්‍රැක්ටිස් කළා. රහතන් වහන්සේ කියන්නේ කොහොමද? රහතන් වහන්සේගේ ප්‍රැක්ටිස් එක කියන්නේ අකුප්පාචේතුමිති කියලා. හැම වෙලාවෙම මේ ප්‍රැක්ටිස් එක තුළ ඉන්නේ. කොයිතරම් උපරිම මට්ටමේ මේ ප්‍රැක්ටිස් එක ඉන්නවද කිව්වොත් රහතන් වහන්සේ ළඟදී ඉස්සරහා අකුණක් ගැහුවතින් විදුලියක් ඇටුවතින් වැඩ දෙයක් තියා රහතන් වහන්සේගේ ඇස් පියවත් ගැහෙන්නේ නැහැ බයි. ඒ සද්ද නිසා ඇහැ පිය ගන්න නැහැ බය වෙලා. ඒ තරම් ඉක්මනට දන්නවා මේ සද්ද ඇහෙනකොට සද්දේ නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්න මනෝවිඤ්ඤාණය කියලා. හිතා ගන්න පුළුවන් නේද කොයි තරම් ඉහළට ප්‍රැක්ටිස් එක පුහුණු කළද කියලා. රහතන් වහන්සේට කවදාවත් බයෙන් ඇස් දෙක පියවෙන්නේ නැහැ. එක පාර කෙනෙක් සර්පයෙක් ඇඟට දැම්මත් ගැහෙන්නේ නැහැ, ගැස්සෙන්නේ නැහැ. ඇස් දෙක පියවෙන්නේ නැහැ. ඇස් පිය ගහනවා එහෙ තෙතමනේ තියාගෙන ඇස් පිය ගහනවා. නමුත් බයෙන් ඇස් පිය ගහන්නේ. මෙන්න මෙතෙන්ට එනකම් කිනුද මේ ප්‍රැක්ටිස් එක දිනන. එතකොට මේ මට්ටම කියලා කියන්නේ බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ අපිට දුකන් දෙන්න. මේකට තමයි ෆ්‍රීඩම් කියන්නේ. මේකට තමයි ලිබරේෂන් කියන්නේ. මේකට තමයි ඉමැන්සිපේෂන් කියන්නේ. මේකට තමයි එන්ලයිට්මන්ට් කියන්නේ. පින්නතුනේ මේ දහම අහන්න තමයි අපි මේ කාලේ මේ ලෝකෙ ඉපදුනේ. මේ වගේ රටකටත් ආවේ එකයි. මෙච්චර පහසුකම් ටිකක් ලබාගෙන විවේකේ ලබාගෙන අපි මේ ධර්මයෙන් ප්‍රැක්ටිස් කරන්නමයි මේ ලෝකෙට ආවේ පිනතුනි. මේ ලෝකේ එක වේලක් හම්බ කරගන්න බැරුව, කැම ටික හොයාගන්න බැරුව දුක් විඳින මිනිසුන් ඉන්නවා. බොන්න වතුර ටික හොයාගෙන සැතපුම් ගන්න පයියනා ඉන්නවා. ඔබර ටැප් එක අරිනකොටම කුණු වතුර නම් කුණු වතුර එනවා, ඇල් වතුර නම් ඇල් වතුර එනවා, බොන වතුර නම් ඒ වෙනව නේද? සැතපුම් ගන්න කලගෙඩි ඔළුවේ තියාගෙන වතුර හොයාගෙන බොන්න වතුර ටිකක් හොයාගෙන යන මිනිසුන් ඉන්නවා. එක වතුර ජොග්ගුවෙන් නාගන්නා ඉන්නවා. සමහර රටවල සමහර ප්‍රදේශවල මිනිස්සු එක වතුර ජොග්ගුවෙන් තමයි නාගන්නේ. ඔබට හිතාගන්නවත් බෑගනේ කොහොමද වතුර ජොග්ගුවෙන් නාන්නේ කියලා. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්න ලෝකෙක ඔබ මේ පහසුකම් ටික ලබලා ඔබ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. කොහොමද මේ වටිනාකම ලබා දෙන්නේ? ඔබ හුඟක් ඉගෙන ගත්ත කියලා ඔබේ ජීවිතේට වටිනාකම ලැබෙන්නේ නැහැ. ඔබ ඉහළ මට්ටමේ නිවසක සුඛෝපභෝගී නිවසක හිටිය කියලා ඔබට වටිනාකම ලැබෙන්නේ නැහැ. ඔබ ඉතා සුඛෝපභෝගී අධි සුඛෝපභෝගී වාහනයක ගමන් ගත්ත කියලා ඔබට වටිනාකම ලැබෙන්නේ ඔබ ගහක් යට හිටියත් ඔබේ ජීවිතේට උපරිම වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ මෛත්‍රිය සහ සතිමත් බව කියන කාරණා දෙක තුල උපරිම ඔබේ මනස තියාගන්න. මෙන්න මේක තමයි ඔබේ ජීවිතේට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම. කෙනෙක් හැබවෙන්නම සතුට විඳිනවාද කියලා බලන්න ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ සතුට ලබන්නේ බාහිර දෙයක් මතද ඒ සතුට තියෙන්නේ ඔබේ අධ්‍යාත්මික අවබෝධය මතද ඒ සතුට තියෙන කෙනෙක්. අද බලන්න ඔබ ජීවිතේ ඉහළින්ම සතුට විඳින කාරණා පහ කියලා බලන්න. ඔබ අද දවසම වෙන විට ඔබේ දවසට වැඩිපුරම සතුට ලැබෙන කාරණා පහ කියන බලන්න. ඔබේ දරුව වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ඔබේ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, ඔබේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම සතුට තියෙන කොහෙද? සතුට තියෙන බාහිර දෙයක්, පිටස්තර දෙයක්. අන්නේ පිටස්තර දේ වෙනස් කළා ඕනම වෙලාවක ඔබේ සතුට නැති වෙන්න පුළුවන්. වැඩි දෙයක් තියා අපි අපේ ශරීරයේ රූප සම්පත්තිය මත නම් අපේ සතුට රඳා පවතින්නේ. ඒ අපේ ජීවිතය දුකෙන් අවසන්නේ. ඇයි ඒකට හේතුව? මේ ලස්සන ශරීරය හැමදාම මේ විදිහට තියෙන්නේ නැහැ. මේක ඉක්මනින් වෙනස් වෙනවා. සංස්කෘත සාහිත්‍යය සඳහන් කරනවා ගිරි නදී වේගෝපමං යෞවනං කියලා. යෞවන භාවයේ මේ රූප සම්පත්තිය කියන එක හරියට ඉහළ කන්දකින් ගලා හැලෙන දියලක් වගේ කියලා. කන්දකින් දියලක් ගලා වැටෙනකොට හරි ලස්සනයි නේ. හැබැයි ඒක ඉතාම ශනිකේ වතුර ටික බිමට වැටෙනවා. අපි හැමදාම හිතන්නේ එකම දියල්ල එකම වතුර ටික යන පානට වැටෙමින් තියෙන කියලා නේ. නමුත් එක සුළු මොහොතින් ඒ වතුර ටික පාන්නේ අඩි වැටිලා ඒක ගලාගෙන යනවා. අන්නේ දියල්ල වගේ තමයි අපේ ජීවිතයේ රූප සම්පත්තිය කියන එක. ඉක්මනට මේක ඉවර වෙනවා. වැඩිනලා තියෙන්නේ. එතකොට අපට අපේ සතුට බාහිර දෙයක් මත නම් හදා පවතින්නේ. ඒ සතුට හැමදාම එක විදිහට අපට පවත්වා ගන්න බෑ. ඒක වෙනස් වෙනවා. අන්නේ වෙනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතුට තමන් මතම යෙපෙන විදිය. සතුට තමන්ටම පාලනය කරගන්න පුළුවන් විදිය. ඒ තමයි තමන්ගේ මනස උපරිම ලෙස ප්‍රඥාව තුළ පවත්වා ගැනීම. මෙන්න මේ අවබෝධය මත පවත්වා ගන්නවා නම් අනේ එතෙන්දී අපි බාහිර දේවල් අත්හරින්නේ නැහැ, බය වෙන්න එපා, ගෙදරක් කරලා යන්නේ නැහැ, දරුවෝ ටික අත්හැරලා කැරේට යන්නේ නැහැ. ඒ ටික තුළ ඉඳගෙනම ඔබේ ඉහළම සතුට ඔබ තුළටම ගන්නවා, අභ්‍යන්තරයට ගන්නවා. මේක ඉන්සයිට් කියන්නේ මේකනේ. ඉන්සයිට් මෙඩිටේෂන් කියන්නේ මේකයි. විපස්සනා භාවනා කියන්නේ මේක. outside එකේ තිබෙච්ච සතුට inside එකට ගන්න එක. ඒ නිසා ඔබ කොයිතරම් ප්‍රඥාවන්තද කියලා බලන්නේ ඔබේ සතුට තියෙන්නේ බාහිර කාරණාවක් මතද, ඔබේ සතුට තියෙන්නේ ඔබේම හිත මතද කියන කාරණා. අන්න ඒකට හේතු වෙන සූත්‍රයක් තමයි අප ධර්ම දේශනාවට මාතෘකාවක් කරගත්තේ විත්ත සූත්‍රය. සංයුතනිකය කියන ග්‍රන්ථයේන සූත්‍රයක් තමයි අද ප්‍රධාන වශයෙන් අපි තේමා කරගත්තේ. එහිදී එක්තරා තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රශ්න හතරක් අහනවා. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ ලෝකයේ ඉන්න කෙනාට උසස්තම ධනිය මොකද කියලා අහනවා. ලොකුම ධනිය. What is the highest treasure of men in this world? A person came to the Buddha and asked a question. Pande, what is the highest treasure in this world? Buddha says, confidence or faith in the Dhamma is the highest treasure in this world. ශ්‍රද්ධාව තමයි මේ ලෝකයේ තිරිහිලම ධනය කියලා. මොකද ශ්‍රද්ධාව කියන්නේ පිනතුනේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය, ධර්මයට තියෙන ගෞරවය, සංඝයාට තියෙන ගෞරවය කියන අපි හිතන්නේ නේ. ඒක තමයි ගැඹුරට ගියාම. නමුත් සරලව ගත්තොත් පිනතුනේ ශ්‍රද්ධාව කියන්නේ අපේ සතුට විඳීම සඳහා කරන දේ පිළිබඳව තියෙන විශ්වාසය. The confidence in what we do for our inner peace, for our spiritual happiness. මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාව තිබුණු පමණටයි ඒ දේ දෙයට ඔබ වැඩිපුර කාලයක් අප කරන්නේ. ඔබ අද දවසේ මානසිකව වැඩිපුරම කාලයක් කැප කරනවා නම් කැප කරන්නේ මෙන්න මේ දේ පිළිබඳව. මේක කායිකව කටයුතු කිරීම නෙවෙයි පිනතුනි. මානසික වේදනාව ගැන කොච්චර හිතනවද? ඇතැම්ද රැකියාවට ඔබ පැයට 10ක් වෙන් කරන්න පුළුවන්. නමුත් ඒ රැකියාවට ගිහිලත් ඔබ වැඩිපුර හිතන්නේ අර සතුට ලැබෙන දේ ගැනමයි. වැඩිපුරම ෆෝන් එකත් එක්ක කනෙක්ෂන් එක තියෙන මේ සතුට ලැබෙන දේත් එක්ක. එතකොට බලන්න ඔබ අද මේ සතුට ලබන්න මේ මොහොතේ ඔබ වැඩිපුරම කරන්නේ මොකද්ද කියලා. ඔබට අද දවසේ සතුට සඳහා ඉහලින්ම ඔබ ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද? ඔබ ලබන විභාගයේද, උපාධියේද, නැත්නම් රැකියාවද, දරුව පිළිබඳවද හිතන්නේ, දරුවගේ අධ්‍යාපනය ගැනද හිතන්නේ, නැත්නම් ඔබේ තියෙන ලෙඩක් ගැනද, නැත්නම් ඔබ ඉතාම කැමති වෙන පුද්ගලයෙක් ගැන, එයාගේ රූපය ගැනද හිතමින් ඉන්නේ? මෙන්න මේක බලන්න. අද දවසේ අපි සතුට සඳහා කුමක්ද තෝරාගෙන ඉන්නේ සහ අන්න ඒ දේ ගැන තියෙන විශ්වාසනියත් එක්ක. මෙන්න මේක ශ්‍රද්ධා කියලා කියන්නේ. අන්නේ ශ්‍රද්ධාව තියෙන දෙයක තමයි Taman දිනකට වැඩිපුර කාලයක් මනසින් කැප වෙන්නේ. ඒ දේ තමයි හිනුනුත් පේන්නේ දැමෙන්නේ. සිහිනයක් දැක්කත් වැඩිපුර පේන්නේ නැහැ. අවදි වෙලා ඉන්න ගැනත් වැඩිපුරම හිතන්නේ මේක. සිහිනයක් දගෙන කොටත් මේක තමයි වැඩිපුරම පේන්නේ. මීට අදාළ පින්තූර තමයි වැඩිපුර පේන තියාගෙන තියෙන්නේ. මීට අදාළ සවුන්ඩ්ස් තමයි වැඩිපුරව ෆෝන් එකෙන් අහන්නේ. මීට අදාළ මැසේජස් තමයි ඔබ ෂෙයා කරගන්නේ. මෙන්න මෙතෙන්ට පින්න තුනේ ධර්මයේ රැගෙන යෑම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපට යම්කිසි සතුටක් ලැබෙනවා නම් අන්නේ සතුට ඉහෙලීම ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පණිවිඩය මෙන්න මේ අද අපේ තියෙන ශ්‍රද්ධාව තැන්ට රීප්ලේස් කිරීම තමයි ධර්මයට අවතීර්ණ වෙනවා කියලා කියන්නේ. හැබැයි බය වෙන්න එපා. ඒක ඇතෙන්ට කරනකොට ඔබ අද දවසේ යමක් සඳහා යම්කිසි අවධානයක් කැප කිරීමක් කළා තියෙනවා නම් ඒව පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. බය වෙන්න එපා. බොහෝ දෙනා ධර්මයට එන්න බය වෙන්නේ අද යම්කිසි කෙනෙක් ගැන කැපවීමක් කරනවා නම් යම්කිසි වගකීමක් කරනවා නම් ඒකට හානියක් වෙයි කියලා බොහෝ දෙනෙක් බයයි. ඇතැම්ිට නෝනලා මහත්තයලා දෙන්න මේක වගේ ශ්‍රද්ධාවන තිබ්බොත් එක්කෙනෙක් ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට අනිත් කෙනා බය වෙන්නේ මේකයි. මහත්තය මහණවේද දන්නේ නැහැ. නැත්තම් නෝන මහත්මිය මෙහෙණිය කෙනෙක් වේද දන්නේ නැහැ, සිල්මෑන කෙනෙක් වේද දන්නේ නැහැ කියලා බය වෙනවනේ. පින්නතුනි මෙන්න මේ බය නැති වෙනවා. ඕනෝන්ට ආදරයක් කරුණාවක් දක්වනවා නම් ඒක ඒ මට්ටමෙන් පවත්වාගෙන යනවා. ඒක ඇතැම් විට කලින්ටත් වඩා වැඩි වෙනවා. කලින් ඇතැම් විට ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න කලින් ඔබට ආදරය කරන කෙනා ඔබට ආදරය කළේ ඔබේ රූපයත් එක්ක. ඔබේ රූපය වෙනස්කොට ඒ ආදරය අඩු වෙනවා ටිකෙන් ටික. හැබැයි ධර්මයත් එක්ක ඉන්න කෙනා කොහොමද? ඔබේ රූපේ වෙනස් වෙච්ච දවසට ඔබට අදටත් වඩා ආදරය කරනවා. ඔබ ඇතැම් ඇක්සිඩන්ට් එකක් වෙලා ඔබේ මූණ වෙනස් වෙන්න පුළුවන්. ගින්නකට අහු වෙලා ඔබේ මූණේ ලස්සන එක මොහොතින් වෙනස් වෙන්න පුළුවන්. එදාට ඔබ ආදරය කරන කෙනා අදටත් වඩා ඔබව රැක බලගන්න. ඒ ඔබ ඇසුරු කරන කෙනා ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් දැනට ඔබ නිකන් බිම තියලා ඔබට සලකන්නේ එදාට ඔබ වඩාගෙන ඔබව සල්ගය සම්හරලා. ඒ තරම් ඔබට ආදරය කරන මේ ධර්මයේ දන්න කෙනා අන්න ඒ ගැන හොඳට මතක තියාගන්න. ඒ වගේම එදාට ඔබත් එක්ක බැඳිලා ඉන්නේ රූපයෙන් නෙවෙයි. එදාට ඔබත් එක්ක කනෙක්ෂන් එක තියෙන්නේ ගතිගුණත් එක්ක. අන්න ඒ ගතිගුණ නිසා එයා කොච්චර අපහසුට පත් වුණත් එයා කිසිදාක අතහැරලා යන්නේ නැහැ. මෙන්න මේක තමයි ධර්මයේ හැසිරීමේ ලක්ෂණ. එතකොට මේ තැනත්තා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෙනෙකුට තියෙන වටිනාම ධනය මොකද්ද? බුදුහාම දේශනා කරනවා සද්දේහිත විත්තං පුරිසස්ස සෙට්ටං. පුද්ගලයාට තියෙන ඉහළම ධනය වස්තුව ශ්‍රද්ධාව කියලා. ඇයි ඒ? ධනය කියලා කියන්නේ ධනයෙන් අපට සතුට ලැබෙන හින්දා. ඔබට ලොකු ධනයක් තියෙනවා නම් ඔබේ ධනය ගැන තමයි දවසට වැඩිපුර හිතන්නේ. ඔබේ දරුවාට ඔබ හුඟක් ආදරේ නම් ඒ දරුවා ගැන තමයි ඔබ හුඟක්ම හිතන්නේ. ඔබට ලොකු ධනයක් තියෙනවා නම් මැණික් ටිකක් රත්තරන් ටිකක් ඉදලා තියෙනවා නම් වැඩිපුර ඔබට හිතෙන්නේ ඒ ගැන නේද? ඒක තියෙන ස්ථානය ගැන ගමනක් ගියත් අගම බලන තියෙද කියලා. යන කලමතේක විශේෂ තැනක තියලා යන්නේ ඔබ. ඒක තමයි සාමාන්‍ය භෞතික ධනයක ස්වභාවය. That is material treasure. නමුත් ධම්ම ට්‍රෙෂර් කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රැක්ටිස් එක. අන්නේ ප්‍රැක්ටිස් එක එකත් එක්ක තමන් කොතන ගියත් යන්නේ. එතකොට අන්නේ ධනය ඒ ධනය තිබූ තැනක සොර සතුරන් ගන්න වෙන. ඒක කිසිම සොරේ කොට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අවබෝධය, ඒ ප්‍රඥාව, ඒ ප්‍රැක්ටිස් එක කරන් තමයි තමන් කොතන ගියත් යන්නේ. ඒක කොයිතරම් තමන්ගේ ජීවිතයට සමීප වෙනවද කියවතොත් අපේ ජීවිතේ වටිනාම දේ මොකද්ද? අපේ ජීවිතේ වටිනාම දේ මොකද්ද? හිතලා තියෙනවද? අපේ ජීවිතේ වටිනාම දේ පින්නතුනේ හුස්ම. අපේ ජීවිතේ අපි කරන අපේ වටිනාම දේ තමයි හුස්ම ගැනීම කියන්නේ. මෙන්න මේ හුස්මට මෙන්න මේ ප්‍රැක්ටිස් එක එකතු කරමු. මොකද්ද මේ? ආනාපානසති භාවනා. අනේත් එක පීති පරිසංවේදී අස්සසි සාමිච්චිකති පීති පරිසංවේදී පස්සසි සාමිච්චිකති. ඒ ප්‍රීතිය භුක්ති විඳීම තමයි ආස්වාස් ප්‍රසාර කරන්නේ. අනිච්ඡානුපස්සී විහෙරති අස්සසි සාමිච්චිකති අනිච්ඡානුපස්සී විහෙරති පස්සසි සාමිච්චිකති. මේ හුස්මට මයින්ඩ්ෆුල්නස් එක එකතු කරලා ඉහළම ප්‍රැක්ටිස් එක අනිත්‍යතාවය මෙනෙහි කරනවා. පින්නතුනි මේ සද්ධා බලන කොයි තරම් දුරට යනවද කියලා. අපි ජීවිතේ කාට සැලකුවත් අපි අපේ හුස්මට තරම් සලකනවද? නෑ පින්නතුනි. අපි කොයි තරම් බාහිරයට ආදරය කරනවා කියලා කිව්වත් අපි අපේ හුස්මට තරම් අපි කිසිම දෙයකට සලකන්නේ නෑ. අපි වැඩිපුරම ආදරය කරන අපේ ජීවිතයට අපේ ජීවිතය රඳා පවතින අපේ හුස්ම අනේ හුස්මට තමයි අපි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ හුස්ම හිර කරොත් කවුරු හරි ඒ හිර කරන්නේ ඔබේ ආදරවන්තම කෙනා නම් ඔබේ වෙලාව යාගෙන අමනාපයක් හට ගන්නවා. යා තල්ලු කළා හරි ඔබ හුස්ම ගන්නවා. එහෙනම් ඔබ ජීවිතේ වඩාම ආදරය කරේ මොකටද? ආදරය කළ දින ඔබේම ජීවිතේට ඔබේම හුස්මට. අන්නේ ආදරය කරපු හුස්මට මයින්ඩ්ෆුල්නස් එක එකතු කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මයේ උපරිම ප්‍රැක්ටිස් එක කියන්නේ මෙන්න මෙන්න මෙතෙන්ට. ඒත් එකම පින්නොතනේ අපි අපේ අම්මට තාත්තට උපරිම අපි උදව් කරලා තියෙනවා. අපේ අම්මට තාත්තට අපි ඇත්තටම කළගුණ සලකන්න කැමති නම් වෙන ක්‍රමයක් ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම. අපේ අම්මා අපි මෙරොට බිහි වුණාම මුලින්ම සතුටු වෙන අවස්ථාව මොකද්ද? අපි ඉපදෙලා මුලින්ම හඬපු වෙලාව තමයි අපේ අම්මා සතුටු වෙච්ච වෙලාව. ඒ අඬන පරක් වුණා නම් අම්මා බය වෙනවා. දරුවට මොකක් හරි අනතුරක් අද්ද කියලා. අපේ බිහි වෙච්ච මොහොතේ මාස ගාණක් අපිව කුසේ දරාගෙන හිටිය අම්මා සතුටු වෙන්නේ අපි මුලින්ම හඬනවා දැකලා. ඇයි සතුටුනේ? අම්මා දන්නව හඬනවා කියන්නේ දරුවෝ හොඳට නිරෝගී දරුවෝ හුස්ම ගන්නවා කියලා. ඒ හැඬීම දකිනකම අම්මා සතුටු වුණා. ඒ අපි හඬනකොට අම්මා සතුටු වුණා. නමුත් වෙනතුනේ ඊට පස්සේ කිසිදාක අපේ අම්මා අපව හඬනවා දකින්න කැමති නැහැ. ඊට පස්සේ ජීවිතේ කිසි දවසක අපේ අම්මා කැමති නැහැ අපි හඬනවා දකින්න. ඊට පස්සේ හැමදාම අපි යම ප්‍රාර්ථනා කරේ අපි සතුට වෙනවා දකින්න. ඒක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. අන්නේ අපව මෙලොවට ජනිත කරපු අපේ අම්මව සතුට කරන්න කැමති නම් අපි පින්නොතනි කළ යුතු ප්‍රධානතම දේ තමයි ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක. අපට හුස්ම ලබා දීපු අපේ අම්මා ඒ හුස්ම රැල්ලට මයින්ඩ්ෆුල්නස් එක එකතු කිරීම තමයි ආනාපානසති භාවනා කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි උපරිම ශ්‍රද්ධාව තියාගන්නට ඕනේ. මේ ශ්‍රද්ධාව මෙතෙන්ට තියාගත්තු ගමන් අපේ ජීවිතේ මහා නොනිමෙන මිනි පහන් ටිකක් අපට එනවා. මොනවද මේ මිනි පහන් තුන? ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්. සද්ධාරි තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ ධර්මය ගැන අපි උපරිම විශ්වාසය තියාගෙන ඉන්නවා. උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ ගමන් මඟ ගියේ සරත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා තමයි අපේ ආධ්‍යාත්මික ලෝකයේ මිතුරන් බවට පත් වෙන. දවසට වැඩිපුර මතක් වෙන කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන. සද්දේ දෙවිත්තම් පුරිසස සෙට්ටම්. එතකොට සැබෑ ධනය කියලා බලන්නේ, ඔබට අද තියෙන ධනය මොකද කියලා බලන්නේ කොහොමද? ඔබ අද වැඩිපුර හිතන්නේ මොකක් ගැනද කියන කාරණේ. ඒක තමයි ඇත්තටම ඔබේ ධනය. ඇයි ඔබ හිතනවා ඒකෙන් තමයි ඔබට වැඩිපුරම සතුට ලැබෙන්නේ කියලා? අන්න ඒ සතුට ලබන දේ ධර්මයට ගියාට පස්සේ ඔබට ඉහළම සතුට තියෙන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන මොහොත, ධර්මය ගැන සිහි කරන මොහොත, සංඝ රත්නය ගැන සිහි කරන මොහොත. මෙන්න මේ තුන තමන්ගේ ජීවිතයේ සදා නොනිමෙන මැණික් පහන් තුනක් වගේ තමන්ගේ නිවසේ විතරක් නෙවෙයි තමන් යන හැම තැනම ආලෝකවත් කරමින් ඔබන් සමග ගමන් කරනවා. දෙවනි කාරණය තමයි කිංසු සුකින්නෝ සුකමාවහාති. කොමක් පුහුණු කරනකොට සැපගෙන දෙනවාද කියන කාරණය. What practice brings you happiness? With the same practice in Dhamma brings you happiness. කොමක් පුහුණු කිරීමෙන්ද සැපද ගෙන දෙන්නේ, සතුට ගෙන දෙන්නේ? ධර්මයේ පුහුණු කරනකොටයි සැපද ගෙන දෙන්නේ. මොකද ධර්මය කියලා කියන්නේ? මුළු බුදුදහම මේ එකම ගාථාවක් තුළ කැටි කරනවා. සබ්බ පාපසකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝධකණං ඒතං බුද්ධාන සාසනං. මේක තමයි බුද්ධාන සාසනාව. සීල පව නොකිරීම, කුසල වැඩි වීම, හිත දමනය කිරීම, හිත පිරිසුදු කිරීම. එතකොට දහම පුහුණු කරනවා කියන්නේ මොකද්ද? හිත පිරිසුදු කරන වැඩ පිළිවෙල යෙදෙමින් එක. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතයේ ප්‍රධානතම බලාපොරොත්තු සතුට, ඒ සතුට ලබන තියෙන ප්‍රධානම දේ තමයි තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් පිරිසුදු කර ගැනීම. අපේ හිතට එන ලෝභය, ද්වේෂය, මෝහය අඩු කර ගැනීම. දැන් අපි කියන්නේ ඩීසල් පිටි ඉන්නවා කියලා. කෙනෙක් හොඳට ඇඳලා ඉන්නවා නම්, හොඳ ලස්සනට පොණ්ඩේ පියලා ඉන්නවා, අපි කියන්නේ හරි ඩීසල් පිටේ ඉන්නවා කියලා නේ. පින්නතින බුදුදහම යනවා ඩීසල් පිටි ඉන්නවා කියන්නේ මේ රාග ද්වේෂම අඩු කර ගැනීම. මේක තමයි ඩීසල් පිටින් දීම. කොච්චර ඇඳුම ලස්සනට තිබුණත්, කොච්චර ලස්සන වාහනයක ගියත්, ඒ පුද්ගලයා ඇතුළේ තියෙන්නේ යමක් ගැන දැඩි ආසාවක් නම්, කෙනෙක් ගැන අමනාපයක් නම්, යමෙක් ගැන ඊර්ෂ්‍යාවක් නම්, එයාගේ අභ්‍යන්තරේ දියුණු නැහැ. එයාගේ හිත මනක් වගේ පිරිසුදු නම්, යාගේ හිත වීත රාග, වීත දෝෂ, වීත මෝහ නම්, මෙන්න මේක තමයි පද්මෝපකාර ජීවිතය. මනක් වගේ ජීවත් වීම. විලක තියෙන නෙළුම් මල, විලේ තියෙන මඩවත් වතුරවත් නොගෑවි. ඒ වතුරෙන් ඉහළට ඇවිල්ලා ලස්සනට විකසිතව මල තියෙනවා. අන්න ඒ වගේ මේ සමාජයේ නැමැති මඩ තියෙන සමාජයේහි අපි හරියට මනක් වගේ ජීවත් වෙනට ඕන. නෙළුම් මලක් වගේ ජීවත් වෙනට ඕන. ඔබේ ලස්සන තියෙන්නේ මේ සමාජයෙන් අයින් වීම මත නෙවෙයි. ඔබේ ලස්සන තියෙන්නේ මේ සමාජය තුළම ඔබ ජීවත් වෙනට ඕන. මලක ලස්සන තියෙන්නේ මල කඩලා වාසියක දැම්මම නෙවෙයි. මලේ ලස්සන තියෙන්නේ කොහොමද? ඒ මල විලේම තියෙනට ඕන. අපි ගෙදර කඩලා ගෙන ආපු මලට මීමැස්සෝ එන්නේ නැහැ. මීමැස්සෝ එන්නේ අර ගහේම තියෙන විලේම තියෙන මලට. ඒ මලකට මේ මැස්සෙක් කැවිලිනකොට තියෙන ලස්සන ඔබ දැකලා තියෙනද? කොයිතරම් මේ මල ලස්සනද? අනුබේ ජීවිතය අන්නේ වගේ වෙන්නට ඕන. කොහොම අඩුපාඩු තියෙන සමාජය තුළ රාග ద్వේස සහිත මේ සමාජය තුළ ඔබ මනක් වගේ විකසිතව ඔබ විරාගීව විත ద్వේස සහිතව රාගය සහ ద్వේසය අනු කරපු හැටියට මේ සමාජය තුළ ඔබ ජීවත් වෙන්නට ඕන. ඒ සමාජය ඔබ ලස්සන කරන්නට ඕන. ඔබේ මේ සමාජය තවත් සුවඳවත් වෙනවා. ලස්සන වෙනවා. ඒකයි සඳහන් කරේ ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේ පුහුණු කරනකොට සැපගෙන දෙනවා. ධර්මයේ කියන්නේ සම්පූර්ණ පිනතුනේ. එක අතකින් මෛත්‍රියත් අනිත් අතින් සීලයත් ඒ වගේම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. විශේෂයෙන් පිනතුනේ පංච සීල ආරක්ෂා කිරීම. අපි බොහෝ විට මේ සඳහා දක්වන අවධානය අඩුයි. පංච සීලේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ පහෙන් උපරිම ලෙස වළකින උත්සාහ කරනවා. එක විටම මේ පහෙන් වළකින බැරි වෙන්න පුළුවන්. නමුත් එක එක හරි ජීවිතේට එකතු කරගන්න. එකතු කරගෙන යම් කිසි දවසක ඔබ අභිමානෙන් කියන මම පංච සීලය උපරිම ආරක්ෂා කරන කෙනෙක් කියලා. පංච සීල එක ශික්ෂා පදයක්වත් මගෙන් කඩවෙන්නේ නැහැ කියලා කියන මට්ටමට ඔබ ඔබේ විශ්වාසනීයත්වය දිනු කරගන්න. මේක තමයි ඔබට ඔබ ගැන දෙන්න පුළුවන් උපරිම චරිත සාධකය. මේක ඔබේ ડોක්ටරේට් එකට වඩා වටිනවා. මේක ඔබේ බැචලර් ඩිග්‍රියට වඩා, ඔබේ මාස්ටර් ඩිග්‍රියට වඩා වටිනවා. මේක ඔබේ පෝස්ට් එකට වඩා වටිනවා. ඔබට ඔබ පංච සීල රකින්න කෙනෙක් කියලා ඔබට කියන්න පුළුවන්. ඔබේ දරුවන්ට මේක උගන්වන්න. ඔබේ දරුවන්ට අභිමානයක් තියෙනට ඕන මේ පංච සීලය කඩ කරන්නේ නැහැ කියලා. එතකොට ඔබේ දරුව කොහේ ගියත් ඔබට ගැටලුවක් නැහැ. ඔබේ දුව කොයි වෙලාවෙ ගෙදරින් පිටත් වුණත් ඔබට ගැටලුවක් නැහැ. කීයට ආවත් ඔබට ගැටලුවක් නැහැ. පංච සීල ආරක්ෂා කරනවා කියලා කෙනෙක් ඔබ දන්නව නම් ඒක නැගෙන ඔබට කොච්චර ගෞරවයක් ආදරයක් හට ගන්නවද? පංච සීලෙම ඕනේ පින්නොතේ මේ ශික්ෂාපද දෙකක් බලන්න. ඔබ දන්නව නම් කෙනෙක් කිසිසේත්ම හොරකමක් කරන්නේ නැහැ කියලා. ඔබ දන්නව නම් කිසියම් කෙනෙක් කිසිසේත්ම බොරු කියන්නේ නැහැ කියලා. අපි කියන්නේ හොර බොරු නැහැ කියලා. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ පංච සීලෙන් සිල්පද දෙක ගැන මේ කියන්නේ. ඔබ අලුතෙන් කෙනෙක් ගැන හඳුනා ගන්නකොට දැන ගන්නකොට කොහොමද අහන්නේ? අහවලා හොර බොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ නේ. මේ මොකක්ද අහන්නේ මේ? මේ අහන්නේ පංච සීලයෙන් සීලපද දෙකක් රකින්නද කියලා මේ අහන්නේ. ඒ අතරේ යම් කිසි කෙනෙක් කාම වරදා හැසිරීමෙන් වෙන් වෙලා ඉන්නවා කියලා ඔබ දන්නවා නම් 100%ක් නෑ. තවත් ත්‍යාගන ලොකු ගෞරවයෙන් කඩ ගන්නවා. මේ පංච සීලයෙන් යම් කිසි කෙනෙක් රකින්නවා නම් ඒක නෑගෙන ඔබට කොච්චර ගෞරවයක් ආදරයක් හට ගන්නවද? ඒ පිටස්තර කෙනාගෙන එහෙමනම් ඔබ මේ පහ රකින්නකොට ඔබට කොයිතරම් අනිත් කෙනා ගරු කරනවද සහ ඔබට ඔබ ගැන හිතනකොට කොයිතරම් සතුටක්ද? කිසියෙම කෙනෙකුට ඔබට ඔබව විවේචනය කරන්න පුළුවන් කමක් නැහැ දැන්. ඔබට ඕනෑම තැනක නිර්මයව විසරදව ඉදිරියට යන්න පුළුවන්. මෙන්න මේක තමයි ඩීසන් පිට වාසය කිරීම කියලා කියන්නේ. කාටවත් බයක් නැහැ. ඕනම සමාජයකට සොසයිටි එකකට තමට ෆේස් කරන්න පුළුවන්. සිංහෙක් වගේ තමයි ඉන්න පුළුවන්. අභිමානෙන් ඉන්න පුළුවන්. මේ ධර්ම හැසිරෙන ආකාරය. ඒ වගේමයි පින්නතුනි විශේෂයෙන්ම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කිරීම. අද මුළු ලෝකෙම පින්නතුනි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන කාලය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සති පාසල කියලා එකක් තියෙනවා. ඔබ දැකලා ඇති. රජයෙන්ම චක්‍රලේඛ නිකුත් කළා. අනිවාර්ය කළා සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රේම පොත්පත් නිකුත් කළා. දැන් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන ළමයි ඉස්කෝලවල. බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධ ළමයි ප්‍රැක්ටිස් කරනවා. යාපනයේ කොලෙජස් වල මේ දවස්වල බලන්න පිට්ටනිවල ඉතාම ලස්සනට එක පීරියට ළමයි වාඩි වෙලා මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන හින්දු ළමයි. අද පින්නතුනි වර්තමානයේ උපදින බෞද්ධයන්ට වඩා ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ උපදින අබෞද්ධයන්. මේක හොඳට මතක තියාගන්න. අද බුද්ධසම්මල ඉහළම වෙබ්සයිට් ගානක් මේන්ටේන් කරන්නේ උපතින් අබෞද්ධයි. අද බුදුදහමට වැඩිපුරම වේදන් කරන්නේ උපතින් අබෞද්ධයි. අද බුදුදහම වෙනුවෙන් වැඩිපුරම කාලය ශ්‍රමය කැප කරන්නේ උපතින් අබෞද්ධයි. ඒක මතක තියාගන්න. ඇයි ඒකට හේතුව? එයා බාහිර හැම දෙයකින් ඉහළට ගිහිල්ලා අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් නොයෙක් දේවල් ඉහළට ගිහිල්ලා එයා දන්නවා ඒ කිසිම දෙයකින් අවසාන සතුටක් නැහැ කියන එක. ඒ නිසා එයා දහම් පැත්තට හැරිලා තියෙනවා. අන්නේ හැරවීම ලකුණෙහි ප්‍රධානතම ප්‍රැක්ටිස් එකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වසර 2500 කලින් අපට දේශනා කරනවා ඒ කායනෝයම් බික්කවි මග්ගෝ සත්තානංගි සුද්ධියා ආදිවාසීන් දේශනා කළ යදිදන් චත්තාරෝ සතිපට්ඨාන කියලා දේශනා කරා. මයින්ඩ්ෆුල්නස් එක තමයි සත්‍යංගේ පිරිසුදු බවට මානසික සහනයට තියෙන ඉහළම පුහුණුව කියලා. ඉنسان නිතරම තමන්ගේ කය ගැන අවධානයෙන් ඉන්න. ඒකට කියනවා කයනුපස්සනාව කියලා. නිතරම තමන්ගේ හිත ගැන සැලකිලිමින් ඉන්න. ඒකට කියනවා චිත්තානුපස්සනාව කියලා. The aware of our physical body is that kayanupassana, the contemplation of body. And cittanupassana, being aware of our consciousness is the contemplation of consciousness, cittanupassana. Tinutune meka thamai apada jeevithiye satura labanna thiyena ihilama karada. Dhammo sucinno sukama avahati dharmaya practice karana kota jeevithiye satura sanaseema thamata labena. ඒ සඳහා ශ්‍රද්ධාවට තියෙනට ඕන. ඊට පස්සේ අහනවා මේ පුද්ගලයා අහනවා කිංසෝ හවේ සාදු තරං රසාන. What is that delicious taste? What is the taste? That taste of Dhamma. For truth. සච්ඡං හවේ සාදු තරං රසාන. සත්‍ය රසය තමයි ලෝකයේ උතුම් රසය කියලා. අපි නොයෙක් විදිය රසයන් ලෝකෙ විඳිනවා. සාමාන්‍ය ලෝකෙ. තිත්ත රස, පැණි රස නොයෙක් විදිය රසයන් තියෙනවා. ඒ රසයන් වල ඉහළම රසය විදිහට සැලකන්නේ මොකද්ද? සාමාන්‍ය අද අපි ලෝකෙ විඳින රසවලින් ඉහළම රසය තමයි පින්නොතින් ලුණු රස කියන එක. ලෝකේ රසයන් අතුරුදහන් වෙනකොට ඉස්සෙල්ලාම අතුරුදහන් වෙන්නේ ලුණු රස කියලා කියන්නේ. නමුත් අපිට අද එච්චර එක වැදගත් නැහැ නේ. නමුත් රසයන් වලින් ඉහළම රසය විදිහට සැලකන්නේ ධර්මයේ තුල ලුණු රසය භෞතික ලෝකෙ. ආධ්‍යාත්මික ලෝකෙ ඉහළම රසය විදිහට සැලකන්නේ ධර්ම රසය. මෙන්න මේ ධර්මයේ තුලට ආවට පස්සේ මේ ප්‍රැක්ටිස් එක තුලට ආවට පස්සේ අන්නේ සත්‍ය රසය මොකද්ද? සත්‍ය රසය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ යථාර්ථය. මොකද යථාර්ථය? අපේ හිත පිරිසුදු තියාගත්තොත් අපට සැප විපාක ලැබෙනවා. අපේ හිත අපිරිසිදු වුණොත් අපට දුක් විපාක ලැබෙනවා. What is the highest truth that the blessed one explained or analyzed? If our mind is polluted, the results are negative. Suffering follows us. When our mind is pure and calm, the results are fruitful. This is the truth. The other thing is, when we are ignorant, we are in the samsaric circle, then patisamuppada arises. Avidya paccaya sankhara, sankhara paccaya vijnana so. Apiyanta rupayan dakinakota me athvininne me mohote rupaye kiyala hitapu gamama mokadda wenne? Api ara sansara chakraya thule inne. Eka avasan wenne jati paccaya jara marana soka paridevatte. අපි අවිද්‍යාවෙන් නම් ඉන්නේ, ඉග්නොරන්ස් එකත් එක්ක නම් ඉන්නේ, අපි දුකත් එක්කයි. ඕනම මොහොතක අපේ සතුට වෙනස් වෙන පුළුවන්. බාහිර දේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. එහෙනම් සැපද කියන්නේ මොකද්ද? නියම රසය කියන්නේ මොකද්ද? සත්‍ය දෙවෙනි මට්ටම තමයි අවිද්‍යාවත්තේ වාසයේ සිබිරාග නිරෝධා සංඛාර නිරෝධෝ. With a complete cessation of ignorance, mental formation cease. As the result of this path, jati nirodha, ජරා මරණ ශෝක පරිදේය දුක් දෝමන සුපායස නිරුජන්ති. With the complete cessation of birth, sorrow, lamentation, pain, grief, everything ceases. මෙන්න මේක තමයි නියම සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. එදා බුද්ධගයාවෙහි සම්බුද්ධත්වය ලැබෙන මොහොතේ අවබෝධ කරගත්තේ මෙන්න මේක. අවිද්‍යාවෙන් හිටියොත් ජරා මරණත් එක්ක ඉන්නේ දුකට දුක විඳින වෙනවා. අවිද්‍යාවෙන් ගෙමුණොත් දුක නිදහස් වෙනවා. ඒ දුක නිදහස් වෙන නම් මයින්ඩ්ෆුල්නස් එක උඩරිම ප්‍රැක්ටිස් කරන්න. එතකොට මෙන්න මේ සත්‍ය තමයි දා චතුරාර්ය සත්‍ය විදිහට අවබෝධ කරගත්තේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. එනිසා මෙන්න මෙතෙන් අපි අවධානය අපි දෙන්නට ඕන. අපි මේ ලෝකේ මේ කාලෙ ඉපදුනේ වෙන කිසිම දෙයක් නෙවෙයි මෙන්න මේ අකාරිතේ තේරුම් අරගෙන උපරිම ප්‍රැක්ටිස් එකට එන්න. හතරවෙනි කාරණේ විදිහට මේක නා ප්‍රශ්න අහනවා. කතං ජීවින් ජීවිත මහෞසෙක්නම්. කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙන්නේ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා ජීවින් ජීවිත මහෞසෙක්නම්. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. මොකද ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ? අපි අර මුලින් සඳහන් කළ කාරණේමයි. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් ආයට පාසක් විඳිනකොට, අර උපමාවයි බලන්න. බත් පිඟාන උදාහරණේ බලන්න. කටට රසයක් දැනෙනකොට ඔබ හිතන්නේ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑම කියලාද? නැත්තම් කඩේ තියෙන කෑම කියලාද බලන්න. ඇහැට රූපයක් දැකලා සතුට වෙනකොට ඔබ හිතන්නේ මේ ලස්සන රූපයේ තියෙන බාහිර කියලා හිතුවොත් හරියට අර කටේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම ගැන හිතුවා වගේ. එහෙම උඩ හිතන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔබ පිඟානේ තියෙන කෑම හිතුවයි කියලා කවුරුත් බනින්නේ නැහැ. ඔබ එහෙම ජීවත් වෙන්න කමන්නේ මෙතර කලක් හිතුවත් ඒ විදිහටම නෙමෙයි. දිගට මෙහෙම හිතේ තියෙන්න. එහෙම හිතන්න එපා කියලා අපි කියන්නේ. මොකද ඔබ හිතයි දැන් මෙහෙම මම මේ හාඳුරු කිනීතර හිතුවා තනියම අසුබවාදී නේද අපිට මේ කැමරාස විඳිනවත් දෙන්නේ නැහැ නේද ඔහොම හිතන්න ඕනේ. අපි කලින් හිතපු විදිහට හිතනවා කියනවා. කමන්නේ නැහැ මේක. නමුත් ඒක ප්‍රඥාවන්ත ජීවිතයක් නෙමෙයි බින්නතුනි. එහෙම හිතුවොත් මොකද වෙන්නේ? එහෙම හිතුවොත් වෙන්නේ අපි ඒ විදිහටම තමයි ජීවිතය අනිත් හැම දෙයක්ම හිතන්නේ. ඒ කියන්නේ අපි ඇහැට පේන රූපය, බාහිර පේන රූපයක් කියලා හිතුවොත් ඒ රූපේ වෙනස් වෙනකොට අපිට ඒ දුක් ටිකක් බාර ගන්න සිද්ධ වෙනවා. බාහිර රූපේ ලස්සන කියලා විතරක් අපිට නවතින්න බෑ පින්නතුනි. ඊට පස්සේ ඒ රූපේ වෙනස් වෙනකොට, ඒ රූපය තමන් කැමති විදිහට නොපවතිනකොට, ඊට පස්සේ ඒ විදිහටම දුක් ටිකක් තමන්ට විඳින්න සිද්ධ වෙනවා. බාහිර රූපයක් දැකලා ඔබ ලස්සනට ඔබ සතුට ගායනා කළා නම්, ඔබ තෘප්තියක් විඳ නම්, ඒ කියන්නේ ඒ ප්‍රමාණයටම ඔබ ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ ඔබ කැමති විදිහට නොපවතිනකොට ඔබට ඒ දුක් ටික විඳ ගන්න සිද්ධ වෙනවා. ඔබ කැමති වුණත් නොවුණත් යථාර්ථය මේක. අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවන්ත ජීවිතය, ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක්, පඤ්ඤා ජීවින් ජීවිතම අවසෙට්ටන් කියලා. ඒ කොහොමද? ඇහැට රූපය පේන මොහොතේම දක්ෂ වෙන්න. මේක තේරුම් ගන්න චක්කු විඥානේ නෙවෙයි, රූපය තියෙන වෙලාවක නෙවෙයි, රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේ චුප්පංජති මනෝ විඥාන මට්ටමින් කියලා. එහෙම හිතනකොටම අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර කොච්චර ලස්සන රූපයක් දැක්කත් නැවත නැවත ඒ රූපය බලන්න අපේ ඇහැ එතෙන් යොමු වෙන්නේ නැහැ. ලස්සන බලන්නේ අන් හිතෙන්නේ නැහැ. අපි දන්නවා කොච්චර ලස්සන වුණත් අර පළේ රූපය තමයි කොච්චර රස විඳින්දක් ඉන්නේ මනෝ විඤ්ඤාණයම කියලා දන්නවා. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහමෙන් දේශනා කරනකොට. එතකොට බුදුදහම නිතරම අගය කරන්නේ මේ ප්‍රඥාව. පඤ්ඤා නරණං රතනං, මේ ප්‍රඥාව මිනිසියට තියෙන රත්නය ඉහෙලම මැණික. Gem is the highest valuable thing of men. නත්ති පඤ්ඤා සමා ආභා. there is no any other light like wisdom. ප්‍රඥාව සමාන වෙනත් ආලෝකයක් නැහැ. පඤ්ඤාය පරිසුද්ධති. ප්‍රඥාවෙන් තමයි පිරිසුදු බව ලැබෙන්නේ. Wisdom purifies our mind. අපදාන සෝබිනී පඤ්ඤා. මේ ප්‍රඥාවෙන් තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. Wisdom beautifies our life. ප්‍රඥාව තමයි බුදුදහමේ උපරිම ලෙස ආගය කළ තියෙන්නේ. Wisdom. බටහිර දර්ශනය තුලත් මේ wisdom කියන එක දක්වලා තියෙනවා. ඔබ philosophy කියන subject එකේ මෙගෙන ඉගෙන තියෙනවා. ඔබ දන්නවා ග්‍රීක භාෂාවේ තියෙන the love of wisdom කියලා. philosophy කියන වචනයක් හැදෙන්නේ මේ අර්ථයත් එක්ක. love of wisdom කියන ප්‍රඥාවට ආදරය කිරීම. මුළු බටහිර ලෝකයේ ග්‍රීසිය ප්‍රධාන කරගත්තු බටහිර ලෝකයේ දර්ශනවල බේස් එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. පින්නතුනි ඊට සමගාමීව කාලයේ සොක්‍රටිස් එදා ග්‍රීසිය බිහි වෙන සමාන කාලයේ පෙරදිග බුදුහාඳුර බිහි වුණා. අපි හිතන් ඉන්නේ පෙරදිග බොහොම දියුණු කාලයේ බටහිර බොහොම දුර්වලයි කියලා අපි හිතන් ඉන්නේ නේ. බොහොම නදීුනේ කියලා නේ. නම පින්නතුනි පෙරදිග එදා ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ එදා බාහිර ජන සමාජයේ ප්‍රඥාව හොයාගෙන ගිය කාලයට සමකාලීනවම එදා ග්‍රීසියේ සොක්‍රටිස් වැනි දාර්ශනිකයන් බිහි වෙලා හිටියා. ඔවුන් දර්ශනීය විශ්ේ ලෝකෙට හඳුන්වා දීලා තිබුණා. ඔවුන් ප්‍රඥාව ඕම හොයාගෙන ගියා. එදා බටහිර ලෝකයේ ප්‍රඥාව හොයා ගිය සමයම තමයි එදා ಭಾರತೀಯ ප්‍රඥාව හොයාගෙන ගිහිල්ලා බුදු සමය තුළ බුදුජානක වහන්සේ ඒ ප්‍රඥාවෙන් උපරිම ලෙස ලෝකයට ධර්ම කණාවරණය කළේ. යනාවරණය කළ වහන්සේ අපට දේශනා කරනවා මේ ප්‍රඥාව නැවත ප්‍රාසාදයේ නැගතුරට නැගලා උඩට නැගලා අර දුක් විඳින සත්‍යයන් දැස බලන්න කියලා. එස් එනිසයි දේශනා කළේ පඤ්ඤා පාසාද මාරුය අසෝකෝ සෝකිනී පයන් කියලා. ප්‍රඥාව නැති මහා පර්වතයට නැගලා ඒ පර්වතයේ පාමුල ඉන්න දුක් විඳින සත්‍යයන් දැස බලන්න කියලා. අවිද්‍යාව නිසා රූපය තමන්ගේ කරගෙන, ශබ්දය තමන්ගේ කරගෙන, ගන්ධය රසය පොට්ටහබේ තමන්ගේ කරගෙන මේ රූපේ ජීවිතය කරගත් ලෝකයා විඳින අනේක විද දුක්ඛාවට කාම කටුල දෙස බලන කල දේශනා කළා. එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් ඉහළම තලයකට ගිහිල්ලා ප්‍රඥාව තුළ අභිෂේක කළා. එනිසාද ධර්ම දේශනාවේ ප්‍රධාන වශයෙන් කරණ හතරය දේශනා කළේ ශ්‍රද්ධාව, ධර්මය, සත්‍යය සහ ප්‍රඥාව. ශ්‍රද්ධාව, ධර්මය, සත්‍යය, ප්‍රඥාව. Confidence, Dhamma, Truth and Wisdom are explained here. එනිසා උපරිම ලෙස ශ්‍රද්ධාව තියාගන්න. දහම තුළ උපරිම ප්‍රැක්ටිස් එකේ ඉන්න. සත්‍ය ගැන උපරිම විශ්වාසයෙන් ඉන්න. ඒ වගේම ප්‍රඥාව නිතරම ජීවිතේට හුරු කරගන්න. ප්‍රඥාව ජීවිතයෙන් ගත කරන්න මේක තමයි ඔබේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. ඒ වටිනාකම ඔබේ ජීවිතයට ලැබුණට පස්සේ අද අපේ ජීවිතයට වටිනාකම ලැබෙන්නේ අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ වලින් නේද? ප්‍රඥාව ලබා ගන්න පස්සේ මොකද වෙන්නේ? ඒ අපේ චරිතය නිසා අපි පාවිච්චි කරන බඩු මොටු වලට වටිනාකමක් හම්බෙනවා. අද අපි පාවිච්චි කරන වාහනේ මයිලේජ් එක වැඩි වෙන වටිනාකම අඩු වෙනවනේ. නමුත් එදාට පින්නොතින අපි යන වාහනේ මයිලේජ් එක වැඩි වෙන වාහනේ වටිනාකම වැඩි වෙනවා. අද අපි ඇඳුම් වල වටිනාකම තියෙන ලක්ෂණට තියෙනකොට. නමුත් අපි මේ ප්‍රඥාව ලබා ගත්තට පස්සේ අපි පාවිච්චි කරන ඇඳුමටත් ලෝකේ වටිනාකමක් ලැබෙනවා. අද අපේ ශරීරයේ වටිනාකම තියෙන්නේ ජීවත් වෙනකන් විතරයි. මැරුණ ගමන්ම තෑ කීපයක් ගෙදර තියෙන කෝලකල පිටක් කරනවා. ගෙදරවත් තියාගන්නේ නැහැ. තමම හදපු ගෙදර, තමන්ගේම දූ දරුවා. අඩු ගානේ බලන්න මිය ගියාට පස්සේ ඔබේ පාන්සලක දෙනක පාන්සලකලේ දෙනකන්වත් ෆියුනරල් එක වෙනකන්වත් ගෙදර තියාගන්නද? ඔබේ දරුවන්, ඔබේ ළඟම ඥාතීන්, ඔබම හදපු ගෙදරවත් ඔබට මැරුණට පස්සේ අඩු ගානේ ෆියුනරල් එක වෙනකන්වත් ඔබේ බොඩිය ගෙදර තියාගන්න යන්නේ නැහැ. ඒ තරම් ඉක්මනින් ඔබ වයින් කරනවා. ඒ තරම් ඉක්මනට ඔබ නොවටිනා කෙනෙක් බවට පත් වෙනවා. මේක යථාර්ථය. මේක කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අන්‍යවෙනි ලෝකෙට අපේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගත්තට පස්සේ අපේ හිසේ තිබෙන කෙස් ටික ධාතු කරඬු වල දාලා වඳිනවා මිනිස්සු. මිනිස්සු විතරක් නෙවෙයි දෙවියනුත්. අපි කියන්නේ කේස ධාතුන් වහන්සේලා කියලා. රහතන් වහන්සේලාගේ කේස ධාතුන්, උන්වහන්සේලාගේ අනිත් ධාතුන් වහන්සේලා ධාතු කරඬු වල දාලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක වල ඒ අය වඳිනවා අපේ ප්‍රඥාව දියුණු කරගන්න පස්සේ. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතේට උපරිම වටිනාකමක් ලැබෙච්ච අවස්ථාව. නමුත් අද බලන්න අපේ ජීවිතේට ඇත්තට වටිනාකමක් තියෙනවද කියලා. අපේ ජීවිතේට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා බලන්න පුළුවන්කම තියෙන අපේ ළඩ වෙච්ච අවස්ථාවේ. අපි මිය ගිය වාස්තාවේ. අපිට කොහොමද අනිත්‍යය සලකන්නේ කියන කාරණා. අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයක් අනාවරණය කළ දීලා අපට මේ අපේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්න පුළුවන් මාර්ගයක් දේශනා කළ තියෙනවා. ඒ නිසා ඒ ධර්ම අහන ලැබීම අපි හුඟක් වාසනාවන්තයි. ඒ ධර්ම අපි ප්‍රැක්ටිස් කරනවා නම් ඊට වඩා අපි වාසනාවන්තයි. ඒ ප්‍රැක්ටිස් කරන ධර්ම තමයි විතරක් නෙවෙයි තමන් ඇසුරු කරන අනිත්‍යයට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒකේ ජීවිතයත් ආලෝකවත් කරගන්නට ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ අද අපේ දේශනා කරපු ධර්ම දේශනාවෙන් ඔබට දහම් ගැටළු එහෙම මොනවා හරි තියෙනවා නම් අහන්නත් පුළුවන්. මොන හරි ගැටලු හම් තියෙනවා නම් නොතේරිච්ච තැන් හැම තියෙනවා නම් අහන්නත් පුළුවන් අවශ්‍ය නැහැ. එනිසා අවසාන වශයෙන් ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ පිනොත්නේ අපි මුලින් සඳහන් කළ කාරණේමයි. ඒක පැත්තකින් ලෙවින් ෆයිනන්ස් එක ප්‍රැක්ටිස් කිරීම මෛත්‍රී භාවනාව. අනිත් පැත්තෙන් මයින්ඩ්ෆුල්නස් එක. ඒත් මේ දෙකම කරන්න පුළුවන් අපිට මේ විෂන් එකත් එක්ක. විෂන් ඉස් ෆස්ට්. ද විෂන් ඉස් ෆෝර් අනත්. සමාධි ඉස් ෆස්ට්. ඒත් මේ විෂන් එක තියාගෙන දැන් මේ ඔක්කොම ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ. එතකොට අනේ එතෙන්දි තමන් බලන්න. තමන් කොච්චර දුරට තමන් සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන කෙනෙක්ද කියලා. මයින්ඩ්ෆුල්නස් ඉස් ද බෙස්ට් ෆ්‍රෙන්ඩ්. අපි බොහෝ විට අපේ හොඳම යාළුවා හොයාගෙන යන්නේ බාහිරින් නේද? නමුත් ඒ යාළුවා කලින් කාට වෙනස් වෙනවද? නමුත් අපේ සැබෑ යාළුවා සැබෑ හොඳම මිත්‍රයෙක් කොහෙද ඉන්නේ? තමන්ගේම අභ්‍යන්තරින් තමන්ගේ හිත. හිත නිකන් දීපට බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ නැහැ. ඒ හිතට මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරන්න ඕන. අනේ දාට ඔබට ඉන්න හොඳම මිත්‍රයා කවුද? ඔබේ හිත මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක එකට ඉන්න ඔබේ හිත තමයි දාට ඔබට තියෙන හොඳම මිත්‍රයා. මුළු බාහිර ලෝකෙම මිනිස්සු ඔබට මගහැරියත්, ඔබට පිටුපාල ගියත්, ඔබ හදාගත්තු හිත ඔබට යහපත පිණිස පවතිනවා. ඒක සඳහන් කළේ චිත්තං දන්තං සුඛාවහං. දමණය කරගත්තු හිත, සංවර කරගත්තු හිත, පිරිසුදු කරගත්තු සිත සමණ්ඩ සැපගෙන දෙනවා කියලා. ඒ මිතුරා කවදාවත් ඔබ අත්හැරලා යන්නේ නැහැ. මරණාසන්න මොහොතේ පවා ඔබේ හුස්මත් එක්ක එකට ඉන්න ඔබේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි ඔබේ හිත. ඒ හිත නිකන් තියුණට බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ නැහැ. ඒ හිතට සතිමත් බව එකතු කරන්න. ඒ සතිමත් බව එකතු කර පමණට සජිත්ත පරියෝධපණ කියපු ආකාරයට හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත මිදෙනවා. අනේදාට ඔබ හරියට මලක් වගේ සුවඳවත් ලස්සන නෙළුම් මලක් වගේ ඔබ මේ සමාජයේ විකසිත කරනවා. ඔබ යන හැම තැනම ඔබ මේ මලක් වගේ යන කෙනෙක් බවට පත් වෙනවා. බාහිර ලෝකයේ ඔබ ආගේ කලක් නොකලත් ඔබට ඔබේ ජීවිතය ගැන හිතනකොට එදාට ලොකු සතුටක් හටගන්නවා. මේක තමයි සන්තුෂ්ටිය කියලා කියන්නේ. සන්තුෂ්ටිය පරමන්දරම් කියන්නේ මේක. සමස්ත බුදුදහම පින්නතුනි සතුටෙන් ගමන් කරන ධර්මයක් මේක. මේක ප්‍රීතිය වැඩෙන ධර්මයක්. ඒක තමයි ප්‍රීති සම්බොජ්ජං කියලා බොජ්ජංගයක් තියෙනවා. හිත සමාධිමත් වෙනකොට හිතේ ප්‍රීතිය වැඩි වෙනවා. සමස්ත ආධ්‍යාත්මික ගමන් මඟ සම්පූර්ණ ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම කියලා කියන්නේ සතුටෙන් ගමන් කරන සතුට වැඩි දියුණු වෙන ගමන් මාර්ගය. ඒ නිසා ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. අද දින විශේෂයෙන් මේ පින්කම කිරීමෙන් බලාපොරොත්තු වන මීට තෙමසට කලින් මියගිය බට්ල විජේවර්ධන මහත්මයතුරු ඔබ නමින් මියගිය කිසියම් ඥාති පිරිසක් ඇතනම් ඒ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා. මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලයේ අනුමෝදන් විය හැකි යම් තාක් සත්‍යං විශ්සේ පොතන හෝ වෙත්නම් මේ සියලු දෙනාද සියලු දෙවියෝද මේ පින දැක සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මියගිය පියතුමාට බට්ල විජේවර්ධන පියතුමායතුළු ඔබ නමින් මියගිය යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීහු මේ පින දැක සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියලා මියගේ ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු කුසල දහමල බලයෙන් සම්බුද්ධ ශ්‍රී දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අපේ හැම දිනමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් රැක දෙත්වා. විශේෂයෙන් මේ අධ්‍යාපනය ලබන මේ දරුවන් හැම දිනාටමත් දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදය සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, ගිහන් මහත්මාගේ නිවසේ අද දින මේ පින්කම ඉතාම මැනවින් සාර්ථකව සිදු කරගන්නට පැමිණි ආව බොහෝ දෙනෙකු උදව්පකාර කළා. දිනේ ඔබ හැම දිනාටම ලොකු ආශිර්වාදයක්, ඔබේ ජීවිතයට ලොකු කුසලයක් එක්ස්ප්‍රෙස් වෙච්ච අවස්ථාවක් විදිහට සලකන්නට. ඉතින් ගිහන් මහත්මාට හුඟක් සතුට වෙන පුළුවන් මේ පින්කම මේ විදිහට සාර්ථකව කරගන්න ලැබුණා කියලා. ඉතින් අපේ ගෞරවනීය ධම්මපීති හඳුරන් වහන්සේ මේ සඳහා ඔබට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කළ දීලා කල්‍යාණ මිත්‍රත්වයෙන් උදව්පකාර කළා. ඒ වගේම ඔබතුමාට තමගේ මෑණියන් එක්කට මේ පින්කම කරලා ලැබීම ලොකු ජීවිත ආශිර්වාදයක්. ඉතින් අපට අපේ ජීවිතේ අම්මා තමා ළඟ ඉන්නවා කියන එක ඒක ජීවිත ලොකු ශක්තියක්. ඉතින් අපව මේ ලෝකෙට ජනිත කරපු අපේ අම්මා අපිත් එක්ක එකට වාසය කිරීම මම හිතන්නේ ඒක තරම් ආශිර්වාදයක් තමගේ ජීවිතේට නැහැ. අපිට මුළු ලෝකයක්ම නැති වුණත් අපේ අම්මා ළඟ ඉන්න හැම මොහොතම අපිට මුළු ලෝකෙම තියෙනවා වගේ. තිංගිහන් මහත්මිය අතින් වාක් වාසනාවන්තයි තමගේ ආදරණීය අම්මට උපස්ථාන කරමින් ඒ අම්මා සමග මේ නිවසේ වාසය කිරීම ඔබේ ජීවිතයට මුළු ගෙදරම පිළිල ඉදිරිය යන වගේ ලොකු ආශිර්වාදයක් කියලා සලකන්න. ඉතින් ඒ පියතුමාට සලකපු දෙයත් එක්කම තමගේ අම්මට උපස්ථාන කරලා ඒ පිනත් ඔබ තවදුරටත් සිද්ධ කරගෙන අදිස්ථාන කරගන්න. ඉතින් ඒ මෑණියනොත් මේ දරුවන් හැම දිනාටම ආශිර්වාද කරමින් තව බොහෝ කාලයක් ඇතුමිට ජීවත් වන්නටත් මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ සියලු පින්කම් වල ආශිර්වාදයෙන් පින තුන හැම දිනාටම මෙලොව සැප නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා. ජීවත් වන කාලයේ වැඩ වඩාත්ම සතුටින් ජීවත් වන්නටත් ධර්මයේ පුහුණු කරන්නටත් මේ උතුම් කුසලයේ තමගේ ජීවිතේට ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දෙන් තේ වෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.